අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අවසරයි සැනහවත් වාසනාවන්ත පින්තුනි නන්දියංකා ප්‍රධාන මේ සහෝදර ඥාතීන් කවුරුත් එක් රාශි වෙලා අද දින විශේෂයෙන්ම අපේ චන්ද්‍රයයාට ආශිර්වාද කරන්න සිද්ධ කරපු උතුම් දානමය පින්කමයි මේ නිමාවටපත් කළේ. මම හිතන ඔබ දෙපළම මාස ගානක් මේ සඳහා සූදානම් වුණා. ඒ සඳහා කතා බහ කළා, අනිත් අයත් එක්ක සාකච්ඡා කළා. ඉතින් දානෝපකරණ සියල්ලක්ම අංග සම්පූර්ණව සිද්ධ කරපු දානමය පින්කමක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් කිසියම් දෙයකින් අඩුවක් නැති විදිහට ශ්‍රී ලංකාවේදී ගමකම පිරිසක් එකතු වෙලා දෙන දානයක් වගේ බොහොම ලස්සනට චන්ද්‍රයයට මුළු අවුරුද්දක් පුරාම සතුටු වෙන්න පුළුවන් දානමය පින්කමක් මේ සිද්ධ කළේ. ඉතින් මේ පින්කමට ගෞරවනීය නායක ස්වාමින්දිරන් වහන්සේ ප්‍රධාන මේ ස්වාමින් වහන්සේලාගේ වැඩමවීම ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් කොට සලකන්න. මේ ස්වාමින් වහන්සේලා සුරකින සීලාදී ප්‍රතිපත්තිවල බලයෙන් එවාගේ මේ විහාරස්ථානය ආරම්භ කළ දා පටන් මේ මොහොත දක්වා සිදු කළ සියලු පින්කම්වල බලයෙන් එවාගේම මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන අපේ චන්ද්‍රයයාගේ දෑතින් සිදු කළ අප්‍රමාණ කුසල්වල බලයෙන් අද විශේෂයෙන් අපි ආශිර්වාද කරන අපේ පින්වත් චන්ද්‍රයයාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා. අනාගතයේ හැමතින්ම සඵල වේවා, සාර්ථක වේවා, නිරෝගීමත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් පින්කම සඵල කරගන්නට සැපමෙනි ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා. විශේෂයෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අප මනුෂ්‍යයන් ලෙස මේ සුගතියක් ලැබපු අවස්ථාව, ඒ විතරක් නෙවෙයි සම්බුද්ධ ශාසනයක් ලැබපු අවස්ථාව ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කොට සලකන්නට ඕන. සුගතියක් සහ සම්බුද්ධෝත්පාද කාලය කියන මේ දෙකම එක විට හමුවීම බුදුදහමේ සලකන්නේ ශ්‍රණ සම්පත්තිය කියලා. ඉතාම භාග්‍ය සම්පන්න වාසනාවන්ත අවස්ථාව විදිහට සලකන්නේ මේ අවස්ථාව. අබුද්ධෝත්පාද කාලයක සක්විත රජ කෙනෙක් වෙනවට වඩා බුද්ධෝත්පාද කාලයක නුවණැති මිනිසෙක් වෙලා දුගී පැල්පත ඉපදුනත් ඒක අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අන්නේ පින ඔබත් මාත් ලැබපු මොහොතක් මේක. මේ සම්බුද්ධ ශාසනයක් අපි ලැබුවේ සසර කළා වූ අනන්ත පින්කම්වල ආනිසංසයක් විදියට, අප්‍රමාණ ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයක් විදියටයි සම්බුද්ධ ශාසනයක් අප ලබන්නේ. එතකොට මේ සම්බුද්ධ ශාසනයක් ලැබුවේ පින් කළා අතීතයේහි සම්බුද්ධ ශාසනවල අප දාන ආදී පින් දාම් සිදු කළා තියෙනවා, සීලාදී ප්‍රතිපදි සම්පූර්ණ කළා තියෙනවා. එහි ආනිසංස විදියට තමයි මෙවැනි වාසනාවන්ත කාලයක් ලැබුවේ. මෙන්න මේ බව තේරුම් ගත් නුවණැති අය එදිනදා දෛනික ජීවිතයේහි අධ්‍යාපන ආර්ථික ආදී කටයුතු කරන අතරේදී එතනට උත්සාහ කරනවා ඒ සම්බුද්ධ ශාසනය තුළ උපරිම ලෙස පින්කම් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න විතරක් නෙවෙයි සසර ජීවිතය සුවපත් කරන්නට. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ යම්කිසි කුසලතාවයක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්, ධනිය ආදී යම් සම්පත්තියක් තියෙනවා නම් අන්නේ සියල්ලක්මත් ඒ සම්බුද්ධ ශාසනය විසෙහි කැප කරනවා. මේක තමයි බුද්ධිමත් මිනිස්යන්ගේ ලක්ෂණය. අපිට ලස්සන කටහඬක් තියෙනවා නම් ඒ ලස්සන කටහඬින් අපි ලස්සනට ධර්ම දේශනා කරනවා. අපිට ලස්සන රූප සම්පත්තියක් තියෙනවා නම් ඒ රූප සම්පත්තියෙන් මේ සම්බුද්ධ ශාසනයට සේවය කරනවා. අපිට ධනයක් තියෙනවා නම් ඒ ධනය ඒ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නිර්ලෝභීව පරිත්‍යාග කරනවා. අපිට යම්කිසි විශේෂ හැකියාවක් තියෙනවා නම් කාර්මික ඥානෙ වෙන්න පුළුවන්, සාහිත්‍ය ඥානෙ වෙන්න පුළුවන්, කාව්‍ය සංකල්පන බන්ධනෙ වෙන්න පුළුවන්. මේ කිසියම් හැකියාවක් තියෙනවා නම් අප ඒ සියල්ලක්ම ඒ සම්බුද්ධ ශාසනය සෝභමාන කරන්නට භාවිත කරනවා. ඔබ ඇති බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ හිටිය ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් විවිධ හැකියාවන් තිබිච්ච අය. එය තමන්ගේ හැකියාවලින් උපරිම ලෙස මේ සම්බුද්ධ ශාසනයට ජීවේ ලබා දුන්නා. ගිහි පින්වතුන් හැකියට රාජරාජ මහාමාත්‍යාදීන් ඔවුන්ට තිබිච්ච ධනය බලය උපයෝග කරගෙන මේ සම්බුද්ධ ශාසනයට ශක්තිය ලබා දුන්නා. අන්නේ ඇතුරින් හිටිය එක්තරා සුවිශේෂ ශ්‍රාවකයෙක් හිටියා වංගීස කියලා. වංගීස කියලා කියන්නේ එකතකින් ඔහුට එක්තරා සුවිශේෂී ශාස්ත්‍රඥානයක් තිබුණා. අනිත් පැත්තෙන් ඔහුට කාව්‍ය බන්ධන හැකියාව තිබුණා. ක්ෂණිකව කවි කීමේ හැකියාව තිබුණා. අපි කියන්නේ හිටවන කවි කියලා, හිටිමන කවි කියලා. ක්ෂණිකව කාව්‍ය බන්ධන හැකියාවක් තිබුණා මේ වංගීස කියන තරුණයාට. ඔහුට තවත් තිබෙච්ච සුවිශේෂී හැකියාවක් තමයි ඔහුට අතීත ඥාතීන්ගෙන් ලැබිච්ච ඥානයක් විදියට ඔහුට කිසියම් මන්ත්‍රයක් කියනකොට ඒ මන්ත්‍රය උපයෝගී කරගෙන ඔහුට පුළුවන්කම තිබුණා මියගිය කෙනෙක්ගේ හිස් කබලකට තට්ටු කළා මන්ත්‍රයක් කියලා. ඒ හිස් කබලයි දෙකෙනා මිය ගිහිල්ලා දැන් කොතනද ජීවත් වෙන්නේ කියලා කියන්න හැකියාවක් තිබුණා. මේක සුවිශේෂ හැකියාවක්. මිය ගිහපු කෙනෙක්ගේ හිස් කබලක් අරගෙන ඔහු අතට අරගෙන ඒකට තට්ටු කළා මන්ත්‍රයක් කියනවා. මන්ත්‍රය කිව්වට පස්සේ ඔහුට හැකියාව තියෙනවා මේ තැනැත්තා දැන් කොහෙද ඉපදෙල ඉන්නේ කියලා. මේ තැනැත්තා ගමින් ගම නගරේ නගරේ මේ සිල්පේ විදහා දක්වමින් ගමන් කළා. ඔහු මේක රැකියාවකට නෙමෙයි කළේ. ඔහුගේ තමන්ගේ ඥානීය ලෝකෙට පෙන්වන්න ඔහුට තිබෙච්ච අභිමානය සඳහා මේක පාවිච්චි කළේ. මෙහෙම ඔහු ගමින් ගම එනව බව ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා. හෙටවන දවසේදී මේ වංගීස කියන තරුණයා බුදුරජාණන් වහන්සේ හමු වෙනට එන බව. භාගතුන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් වෙරේ හිටියේ. කලින්ම ආනන්ද හඳුරන්න කිව්වා අහවල් අහවල් ස්ථානවල හිස් කබල් ටිකක් තියෙනවා ඒ ටික කලින්ම ගෙනත් යන්න කියලා. හිස් කබල් හතරක් ගෙනත් යන්න කියලා කිව්වා. වංගීස තරුණයාත් බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ආපු වෙලාවක කියනවා ස්වාමීනි මට පුළුවන් ඕනම කෙනෙක් හිස් කබලක් මට දුන්නොත් ඒ තැනැත්තා කොතනද ඉපදෙලින්නේ කියලා කියන්න පුළුවන් හැකියාව මට තියෙයි කියලා. බුදුරජාණන් වහන්සේ තා හොඳයි වංගීස බොහොම සතුටුයි. එහෙනම් අපෙත් මේ හිස් කබල ටිකක් තියෙනවා මේක කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔහුට මුලින්ම එක හිස් කබලක් දුන්නා. දීලා මේ තැනැත්තා දැන් කොහෙද ඉන්නේ කියලා. ඔහු අර හිස් කබලට තට්ටු කළා මන්ත්‍රය කියලා. ඔහු කිව්වා මේ තැනැත්තා දැන් අපාහි ඉපදෙලින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඔව් වංගීස හරි ඔබේ ශාස්ත්‍රය හරි කියලා. ඊට පස්සේ ආනන්ද හඳුරනකො ආනන්ද දෙවනි හිස් කබලක් ගෙනත් දෙන්න කියලා. ඔහු ඒකට අර මන්ත්‍රය කියලා තට්ටු කළා. ඔහු කිව්වා ස්වාමීනි මේ තැනැත්තා දැන් මනුස්ස ලෝකෙ ඉපදෙලා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඔව් වංගීස හරි ඔබේ ශාස්ත්‍රය හරි. ඊළඟට තුන්වෙනි හිස් කබලත් ආනන්ද හඳුරනකො ගෙනල්ලා මේ වංගීසට දෙන්න කියලා. ඒ අවස්ථාවේදී ඔහු මන්ත්‍රය කියලා මේ හිස් කබලට තට්ටු කළා කියනවා ස්වාමීනි මේ තැනැත්තා දැන් දිව්‍ය ලෝකෙ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන වංගීස ඔබ හරි ඔබේ ශාස්ත්‍රය නිවැරදි. ඊළඟට අවසාන හතරවෙනි හිස් කබල ගේන කියලා කිව්වා. ගෙනල්ල මේ වංගීස තරුණයා ගැතට දුන්නා. ඔහු අර මන්ත්‍රයේ කියලා හිස් කබලට තට්ටු කළා. තට්ටු කරනවා මොහොත මේක කියන්න බෑ. වංගීස සඳහන් කරා ස්වාමීනි මට ජීවිතේ කිසිම දවසක මගේ ශාස්ත්‍රයේ බොරු වෙලා නැහැ. මට කිසිදු හිස් කබලක් මිය ගියපු කෙනෙක් කියන්න බැරි වෙච්ච දවසක් නැහැ. නමුත් අද මට මේ හිස් කබලට උත්තරයක් දෙන්න බෑ මට. මේ තැනැත්තා කොහේ ඉපදිලිනවද කියලා මට කියන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා වංගීස ඔබට ඒක කියන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ වංගීස අහනවා එහෙනම් ස්වාමීනි මට මේ මෙවැනි හිස් කබල ඉපදිලින තැන කියන ශාස්ත්‍රයක් ඔබ වහන්සේ ළඟ තියෙනවා නම් මට ඒක කියලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ වංගීස මේක නිකන් කියන්න බෑ. මේ ශාස්ත්‍රය උගන්නන්න ඔබ මහාන වෙන්න ඕන කියලා. මේ ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ අදහසින් වංගීස තරුණිය මහාන වුණා. වංගීස හාමුදුරුව මහාන වෙලා ඔහු මේ ධර්ම මාර්ගයේ ගමන් කළා. ඔහු රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. එදා ඔහු තේරුම් ගත්තා මේ මිය ගියපු තැනැත්තාගේ හිස් කබල කාගේද කියලා. ඔබට හිතා ගන්න පුළුවන් ඉන්නේ. එහෙනම් මේ හතරවෙනි හිස් කබල කාගේද? මේ හතරවෙනි හිස් කබල රහතන් වහන්සේ කෙනෙක්. ඒ රහතන් වහන්සේ මිය ගිය තැන කෙනෙකුට කියන්න බෑ. උන්වහන්සේ සස්ස ගමන නිමාට පත් කළා. නිබ්බන්ති දීරා යථා යම් පදීපෝ කියපු විදියට ප්‍රඥාවෙන් අග්‍රස්ථානට පත් වෙච්ච රහතන් වහන්සේ හරියට පහනක් නිවී ගියා වගේ ගියපු තැන හොයන්න බෑ. මේ කාරණය මම සඳහන් කළේ වංගීස ඔහු විශේෂින බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරමින් සංගුතනිකහේ වංගීස සංගුතය කියලා වෙනම සංගුතයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සුවිශේෂ ගුණ කතන කළ තියෙනවා. ඔහුගේ කාව්‍ය නිර්මාණ ශක්තිය භාවිත කළා. පින්නතුනි මේ වගේ ස්වාමින් වහන්සේ කෙනෙක් පැවිදි වුණොත් ඔබ කුමන වගේ දයක් කරාවිද? මේ වගේ හැකියාවක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තොත් ඔබ ඇතැමිට හිස් කබල හොයාගෙන පොලිමේවි අර මිය ගිහපු අය කොහෙද ඉපදෙන්නේ කියලා බලන්නනේ. නමුත් මේ වංගීසේ එදයින් පස්සේ කිසිදාක මේ ශාස්ත්‍රය සනාථ කරන්න වෙගී. ඔව් එතෙන් පටන් මේ ශ්‍රී සද්ධර්මය ලෝකෙට දේශනා කළා. මේක තමයි පින්නතුනි යම්කිසි බුද්ධිමතෙක් මේ ශාස්ත්‍රයට බැසගත්තුතින් ඔහු තමන්ගේ ශක්තිය ජීවය සම්පූර්ණයෙන්ම මේ ශාසනය සජීවී කරන්නට මේ සද්ධර්මයේ ලෝකෙට ගෙන යන්නට ඒ උපරිම සේවය කරනවා. ඉතින් මා මේ කාරණය සඳහන් කළේ මේ පිනතුනේ හැමදෙනාමත් ස්වාමින් වහන්සේලා කෙරෙහි තාම ගෞරවයෙන් විහාරස්ථානෙට ඔබෙන් දක්වන්න පුළුවන් උපරිම දායකත්වය දරන පිනතුන්. යතරත් විශේෂම අපේ චන්ද්‍රයියා ඔබට දින කාර්මික ඥානය සියල්ලක්ම උපයෝගී කරගෙන මේ පන්සල ලස්සන කරන්නට ඔබ සුවිශාල කැපවීමක් කරනවා කලා. ඉතින් අන්නේ පින්කන් නිතර නිතරම හිතන්න හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. වෙසක් සමයක් එනකොට, පොසොන් සමයක් එනකොට, ආලෝක පූජාවක් කරනකොට ඔබ කරපු දායකත්වය වසර ගාන අඛණ්ඩව කරපු මේ කැපවීම හිතනකොට ඒක ලොකු කුසලයක්. ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුසති භාවනාවක් කරගන්න පුළුවන්. ඒක තමන්ගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් ආලෝකයක් වෙනවා. යතර විශේෂයෙන් මේ විහාරස්ථානය ස්ථාන දෙකකට විදිමින් විතර රැගෙන ගියා. කලින් පන්සල තිමිදෙනට ගේනකොට ඔබට මතක ඇති ඔබේ දා බෝධින් වහන්සේ වාහනික දාගෙන රැගෙන ආපු හැටි නේද? ඔබේ පන්සල ගෙනීමේදී ඔබේ දායකත්වය දැක්වුවා. ඒ විතරක් නෙවෙයි ඔබ මේ පන්සල මෙහාට ගේනකොට මේ පිළිම වහන්සේ ඇතුළු මේ බඩු බාණ්ඩ ගේන්න ඔබ සුවිශාල දායකත්වයක් දැක්වුවා. අපේ මේ ස්වාමීන් වහන්සේලා සමග එකිනෙක රිඳිමින් ලොකු දායකත්වයක් දැක්වුවා. ඒ ශ්‍රමය, ඒ මහන්සිය, ඒ කැපවීම නිසා තමයි අද මේ පන්සල මෙම ලස්සනට තියෙන්නේ. ඉතින් අපේ පින්තුන් හැම දිනෙකම එකතු වෙලා ඔබ ලබා දෙන දායකත්වය නිසා තමයි මේ ස්වාමින් වහන්සේලා මේ ශාසන වෙනුවෙන් ලොකු කැපවීමක් කරන්නේ. ඉතින් මේ හැම කරුණක් ගැනම හිතනකොට ඔබට ජීවිතේ ලොකු සතුටක් ඇති වෙනවා. කුඩා කාලේ අම්මට තාත්තට සලකලා, ඒ වගේම තමගේ ඥාති ස්වාමින් වහන්සේට උපස්ථාන කරලා, වැඩිහිටියන් සලකලා, ලෙඩ වෙච්ච හැට පිහිට වෙලා, කුඩා දරුවන්ට සෙනෙහස දක්වලා ඔබ දෙපළ දක්වපු ඒ සියලු පින්කම්, සියලු යුතුකම්, සියලු වගකීම් ජීවිතේ නිතර නිතර සිහිපත් කළා සතුටටපත් වෙන්න. ඒ වගේම නිරතුරුව ඔබ රකින පංචශීලය සැදැහැවත් අපේ පින්තුන් නිරතුරුව පංචශීලය ආරක්ෂා කරනවා. අන්නේ පංචශීලය තමගේ ජීවිතේට ලොකු ආලෝකයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අප නිතරම ලෝවැසි හැමදෙනාම සුවපත්ත්වාගින ප්‍රාර්ථනාව නිතර ඇති කරගන්න. ලෝකේ බොහෝ දෙනෙක් ලස්සනට හිටියට ඒ බොහෝ දෙනෙක් දුක් විඳින අය. නොයෙක් විදිහේ දුෂ්කරතාවන් වලින්, ආර්ථික අපහසුතාවන් වලින්, ලෙඩ දුක් වලින්, මානසික වියවුල් වලින්, විවිධ විදිහේ ප්‍රශ්න වලින් ලෝකේ දුක් විඳින මිනිසුන් ඉන්නේ. ඒ මොනවා නැති වුණත් මේ සංසාර චක්‍රයේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම බැරි හේතුවෙන් බොහෝ දෙනෙක් අප්‍රමාණව දුක් විඳිනවා. අන්නේ සියලු සත්‍යෝ සුවපත්ත්වා කියන සිතවිල්ල හැම මොහොතෙම වර්ධනය කරන්න. ඒක ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් වෙනවා. ඒ වගේම දවසට එක මොහොතක් හරි අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මානත්තා කියන මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය දවසට එක තත්පරයක් හරි මෙනෙහි කරන්න. ඒක ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් වෙයි. ඉතින් බොහොමත්ම සතුටට පත්වන්න කාලයක් තිස්සේ බොහොම සූදානම් වෙලා සිදු කරන්න බලාපොරොත්තු වන දාන මේ පින්කම ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් ආශිර්වාදයක් සැලසෙන විදියට ඉතාම ලස්සනට අංග සම්පූර්ණව අද දින අටපිරිකර සෙසු පිරිකර සහිත මේ දාණය ස්වාමීන් වහන්සේලාට පූජා කරන අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි අපේ ගෞරවනීය නායක ස්වාමින්දරයන් වහන්සේ ප්‍රධාන මේ සියලු ස්වාමින් වහන්සේලා මේ සඳහා සහභාගී වුණා. අපේ ධම්මපීති හාමුදුරුවොත් කොහේ වැඩ සිටියත් උන්වහන්සේත් හිතින් මනසින් මං හිතන්නේ මේ පින්කමට සක්‍රීයව සහභාගී වෙනවා කියලා අප හිතනවා. ඉතින් චන්ද්‍රයයාගේ තියෙන පින්වන්ත බව නිසාම මේ පින්කම් සඵල කරගන්නට කල්යාණ මිත්‍ර හැමදෙනාම ඔබට උපකාර කළා. ඒ හැමදෙනාටමත් අපි ආශිර්වාද කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම් වල බලයෙන් ඔබ හැමදෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.